have so much to say, I don't know where, what to say. බොහෝ දේ කාරණා මගේ හදවතේ තිබෙනවා බෙදා ගන්න ඔබත් සමග. In more than 100 people served in this conference in the 3 days. That means more than 50% of the church was serving. ඒ කියන්නේ 50%කට වඩා සෙනඟක් අපගේ සභාවේ සේවය කරා. I want to appreciate, honor and thank all who served. හැමෝම සේවය කරපු හැමෝම අගය කරන්න කැමති, ගෞරවය දෙන්න කැමති ඔබට. You know, Pastor Karen said something not at the meeting with us personally. Pastor Karen අපට පෞද්ගලිකව මේ දේ කිව්වා. We had some special times with her. විශේෂ කාලයන් ඇයත් සමග ගත කළා. And she said the anointing that remains ආලේපය ඒ පවතින ආලේපය is the anointing that comes through serving. සේවය කිරීමෙන් පැමිණෙන ආලේපයයි කියලා. Let me repeat that. The anointing that remains පවතින ආලේපය. You can have conferences and receive so many things. සම්මන්ත්‍රණ බොහෝ මේ වගේ තබලා ලබන්න පුළුවන් බොහෝ කාරණා. But there's an anointing that remains after the conference. Years after the conference. අවුරුදු ගණනාවකට පස්සේ ඒ සම්මන්ත්‍රණයෙන් ඒ ආලේපයේ යම් කොටසක් පවතිනවා. That kind of anointing comes from serving. එවැනි පවතින ආලේපයක් පැමිණෙන්නේ සේවය කිරීම තුලින්. That really touched my heart. ඒද මගේ හදවත ස්පර්ශ කරා. It touched my heart. ස්පර්ශ කරා මගේ හදවත. Shows how much God puts priority in serving him. දෙවියන් වහන්සේ කොපමණ දුරට උන්වහන්සේට සේවය කරන අයට ප්‍රමුඛ ස්ථානය දෙනවද කියලා මට පෙන්눔 ගියා. Serving God is such an honor and a privilege. දෙවියන් වහන්සේට සේවය කිරීම මහත් ගෞරවයක්, වාග්යක්. You are serving the Lord of Lords and the King of Kings. රජුන්ගේ රජා, ස්වාමින්ගේ ස්වාමින්ට තමයි ඔබ සේවය කරන්නේ. And he said, those who serve me I will honor, those who honor me I will honor. දෙවියන් වහන්සේ වචනේ කිව්වා මට සේවය කරන අයට මම ගෞරවය දෙනවා, මට ගෞරව කරන අයට මම ගෞරවය කරනවා කියලා කිව්වා. In serving God there are rewards that no man, no monetary value can compare. Your reward is from heaven. ඔබ සේවය කරනකොට ඔබගේ විපාකය පැමිණෙන්නේ ස්වර්ගයෙන්. කිසිම මුදල්මය අගයක්, කිසිම මිනිසෙකුට සසඳන්න බැරි අගයක් ලැබෙනවා. When you serve God, even when you may not be recognized by human beings. දෙවියන් වහන්සේට ඔබ සේවය කරනකොට සමහර අවස්ථාවල මිනිසයන් ඔබව හඳුනගන්නේ නැති වේවි. But he sees and he rewards. දෙවියන් වහන්සේ ඔබව දකිනවා, උන්වහන්සේ විපාක දෙනවා. Hallelujah. Hallelujah. So all of you who serve God has seen your labor of love. දෙවියන් වහන්සේට සේවය කරපු ඔබ සියලු දෙනා දකිනවා ඔබගේ ඒ සේවයේ ප්‍රේමය තුල සේවය කිරීමේ විපාක. Your sacrifice. ඔබගේ කැපවීම, පූජාව. Your giving of love. You're giving of time, you're giving of money. ඔබගේ කාලය, ඔබගේ මුදල්, ඔබගේ ශ්‍රමය ඒ ප්‍රේමයෙන් දීම. You know, some of you were in the streets in the night pasting posters. සමහර අය රාත්‍රී කාලේ ඒ පාරවල් වල poster ගසමින් ගියා. And God has seen those. දෙවියන් වහන්සේ ඒ සියලු දේ දැකලා තිබෙනවා. Hallelujah. Hallelujah. So I want to congratulate all of you. සුබ පතන්න කැමති ඔබ සියලු දෙනාටම. Because your reward has come from heaven. මන්ද ඔබගේ විපාක ස්වර්ගයෙන් ඔබට ලැබිලා තිබෙනවා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. You know, I got many testimonies to give, so many people, but there were some I want to give share one or two testimonies that came from other churches. බොහෝ සාක්ෂි මාත් එක්ක බෙදාගත් විවිධ වූ අය. Some people have sent text messages and WhatsApp messages. පිටස්තර සභාවලින් ලැබිච්ච සාක්ෂි කිහිපයක් මම ඔබත් සමග බෙදා ගන්න කැමතියි. But some of the biggest was from Pastor Karen and Pastor Tim who shared with us. Pastor Karen ගෙන් සහ Pastor Tim බෙදාගත් සාක්ෂි තමයි. Pastor Karen said that what he saw in our church in the conference was so amazing. He said, your people are quality people. Pastor Karan kiyapu ekadeyak tamai ඔබගේ සෙනග ඉතාමත් ගුණාත්මක සෙනගක් කියලා කිව්වා. She said she saw the way our people were disciplined. Even in the conference people were not going even to the toilet when the preaching was going on. අපගේ සෙනග මහත් විනයක් ඇතිව සිටියා. ඒ වැසිකිලේ පාවිච්චි කරන්නවත් ගියේ නැහැ සම්මන්ත්‍රණයේ වෙලාවේ. She was amazed at the attention. She said she was able to deliver the word of God was flowing through her because people were pulling the anointing. People were pulling the word. මනුෂ්‍යයා සියලු මනුෂ්‍යයා එතන මහත් අවධානයෙන් ආලේපය ඒ වචනය ඔවුන් ලබා ගත්ත ආකාරය අත්පත් කරගත්ත ආකාරය ගැන ඇය පුදුම වුණා. And she said it doesn't happen everywhere. හැමතැනම මේ දේ සිදු වෙන්නේ නැහැ කියලා ඇය කිව්වා. And he said Pastor Roshan you have prepared your people well. Pastor Roshan ඔබ ඔබගේ සෙනග හොඳට සූදානම් කරලා තිබෙනවා කියලා කිව්වා. And also the ISM other ISM pastors. ඒ වගේම ISM සභාපාලකවරු. And Tim brother Tim he said he was really commending us for the way that we looked after Pastor Karen. E wageema brother Tim apit ekka beda gatta api Pastor Karenwa bala gatta aakarya. And how orderly and how organized we were in everything. He said our timing was perfect. They said they have never seen that in most countries. බොහෝ රටවල් වල දැකලා නැහැ ඒ විනයක් ඇතිව වේලාවට වැඩ කරපු ආකාරය සහ කලමනාකරණය වුන්ව රැක බලාගත් ආකාරය වුන්ට සලකපු ආකාරයේ ගුණාත්මකභාවය බොහෝ ලෙස වර්ණනා කරා. They said even in Nigeria where Pastor Chris is the senior pastor it doesn't happen. ඒ නයිජීරියාවේ පවා ඒ පාස්ටර් ක්‍රිස් සභාපාලකව කටයුතු කරන ඒ සභාවල් වල පවා මේ වගේ මෙච්චර හොඳට සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වා. So he was talking so highly of us. ඉතමත් උස්කොට අපගේ සභාව ගැන කතා කරා. You know Pastor Karen we had the privilege of putting Pastor Karen in the presidential suite in the Mount Lavinia hotel. ඒ Mount Lavinia hotel එකේ සුපිරි කාමරවල දවන්න අපට අවස්ථාව ජනාධිපති ජනාධිපතිවරයා මවුන්ට් ලෙවෙනියට ආවත් ඉන්න කාමරේ තමයි අපි දුන්නේ. හැලෙලුයා. ආමෙන්. හැලෙලුයා. And everything was so orderly, well planned and so I want to thank all those in the planning committees everyone. I'm very careful not to mention any names because there's so many names, too many names. I don't want to miss any name. Boho nam tibena eka nisa eka namakwat kiyanne ha sielu denata ma issuti karanna kemathi. Hallelujah. Hallelujah. Praise God. The lounge. They said we have never seen a lounge like this anywhere. E egollo hitupu waadi vela hitupu sthanaya e kaambareya me wage tanak dakala naha kiyala kiwwa. And what I saw in the lounge was the anointing in that lounge. The place was filled with the glory of God. ඒ ස්ථානයේ ඕනේ විවේක ගත්ත ස්ථානයේ දෙවියන් වහන්සේගෙන් පූර්ණ මහිමෙන් පූර්ණව ආලේපෙන් පූර්ණව තිබුණා. Hallelujah. Hallelujah. And they said we want to come again and again because we know that you all value us, you all value. And after looking after all their expenses, yesterday we had a privilege of giving them a big offering. A large offering in US dollars api own rakabala gatta ounta salakuwa viyadam daruwa e sielu de kalla ivara velat apata ithuru una mudal ounta vishala poojawak denna sabaven ithuru una. Now this doesn't happen in Sri Lankan churches normally. Samanyen lankika sabawala me de sidu wenne neha. But we have a big God. අපට විශාල දෙවි කෙනෙක් ඉන්නවා. And we are rich in this God. මේ දෙවියන් වහන්සේ තුල අපි ධනවත්. See our mentality should be that we are being made rich. We are not poor. අපේ මානසිකත්වයේ විත්තේ අපි හිඟව දුගීව සිටින්නේ නැහැ අපි ධනවත් කියලා. As long as you think you are poor, you need others to help you, you will remain poor. ඔබ හිතන තාක්කල් ඔබ දුගී කියලා හිතන තාක්කල් ඔබට අවශ්‍ය වේ අන් අයගේ පිහිට අවශ්‍ය වේ. But the day you begin to think no I'm not poor because I've been born again. Amen. I'm born into a rich family. Amen. I'm born rich now. Jesus has exchanged my poverty and he has made me prosperous. And as you get hold of that revelation I tell you, you are no longer poor. You are rich. You are able to give more and above than you ever given before. Hallelujah. ඔබ ඒ හිඟ මට නැහැ කියලා සිතන්නේ නැතුව ඔබ විශ්වාස කළා නම් යේසුස් වහන්සේ දුගී උනේ මා ධනවත් වන පිණිසයි මම මේ ධනවත් දෙවියන් වහන්සේ මාව ධනවත් කළා තිබෙනවා කියලා ඔබගේ මානසිකත්වය ඒ හිඟ මානසිකත්වයෙන් ධනවත් මානසිකත්වයට වෙනස් කරා නම් ඔබ සඵලවත් ජීවිතයක් ගත කරන්න යනවා Hallelujah Hallelujah Pastor Karen blessed the offering and he blessed our church said your church will never be a poor church it is a rich church Pastor Karan e poojawata aashirwada kala sabawata aashirwada kala kiwwa obage sabawa kavadakwat dugi sabawak thibenne ha kiyala kiwwa there be no poor people in our church only the new people will be poor dugi kisima kenek me sabave inne yanne ne ha kiwwa aluthaya aluthen enaya pamanai it's too late if you are in this church for some time it's too late to be a poor person ඒ ප්‍රමාද වැඩි දුගීව සිටින්න මේ සභාවේ සිටිනවනම් Hallelujah Hallelujah Hallelujah say we are rich ඔබ කියන මම ධනවත් අපි ධනවත් because Jesus became poor to make me rich යේසුස් වහන්සේ දුගී උනේ මම ධනවත් කරන පිණිසයි Jesus became poor to make me rich යේසුස් වහන්සේ දුගී උනේ මම ධනවත් කරන පිණිසයි He didn't become poor to keep me poor උන්වහන්සේ දුගී උනේ නැහැ මාව හිඟව තබන්න Hallelujah Hallelujah Amen Amen. You know why did Jesus had to be poor? ඇයි යේසුස් වහන්සේ දුගී වුණේ? If it is to keep us poor and still more poor. අපිව දිගින් දිගටම දුගීව තබන්න නම්. He didn't have to do that. උන්වහන්සේට එහෙම කරන්න අවශ්‍ය වුණේ නැහැ. Hallelujah. Hallelujah. Praise God. Just lift up your hand and thank the Lord. ඔබගේ දෑත් ඔසවලා ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්න. Hallelujah. Hallelujah. You know today I'm going to speak about the theme Magnify the word of God in your life. ඔබගේ ජීවිතයේ ඇති දෙවියන් වහන්සේගේ වචනය උසස් කරන්න. Magnify the word of God in your life. ඔබගේ ජීවිතයේ ඇති දේව වචනය උසස් කරන්න. You know when you come for a meeting like this the most important thing that you can receive is the word of God. මෙවැනි රැස්වීමකට ඔබ සහභාගී වෙනකොට ඔබට ඔබගේ දෑත් පල්ලෙහාට දමන්න පුළුවන් මෙවැනි රැස්වීමකට ඔබ සහභාගී වෙනකොට ඉතාම වැදගත් දේ තමයි දේව වචනය. You know it is not the chair that you sit it is not the welcome that you receive it is not the love that you receive. ඔබලා වාඩි වෙන පුටුව නෙවෙයි ඔබට ඒ පිළිගන්න ආකාරය නෙවෙයි ඔබ ඒ කිසිම දෙයක් නෙවෙයි බලපාන්නේ. It is the word of God. දෙවියන් වහන්සේගේ වචනයයි because it is only the word of god that can build you up and give you an inheritance in christ jesus දෙවියන් වහන්සේගේ වචනයට පමණයි ඔබව ගොඩනගන්න පුළුවන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල උරුමයක් දෙන්නට පුළුවන් වචනයට පමණයි you know some people go to church because of different things that they enjoy in that church maybe their friendships maybe their fellowship maybe you know that's a nice church the pastor is very loving and kind so People go to church for that reason. විවිධ වූ සෙනග විවිධ වූ කාරණා බලාගෙන හොයාගෙන උදෙසා විවිධ සභාවන් වලට යනවා. සමහර වෙලාවට ඔවුන්ගේ යහළු යහළු යෙහෙලියන් ඉන්න නිසා නැත්නම් ඒ ස්ථානය හොඳ නිසා සභාපාලකවරයා ඉතා ප්‍රේමණීය නිසා සහභාගීත්වය නිසා මේ වගේ විවිධ කාරණා නිසා සභාව වලට යනවා. But I want you to come to this church because of the word of God that you're receiving. නමුත් මම ඔබට කියන්නේ මේ සභාවට පැමිණෙන්න ඔබ මේ සභාවෙන් ලබන දේව වචනය නිසා. Because the word of God that you receive in this church is all you need for a successful and a prosperous life. Hallelujah. මම මේ සභාවේ ඔබ ලබන දේව වචනය තමයි ඔබට අවශ්‍ය වන්නේ ඒ දේ පමණයි මේ ලෝකයේ සාර්ථක ජීවිතයක් ගත කරන පිණිස. Now that doesn't mean that we don't have love, we don't have fellowship. Of course, we have all those things as well. ඒකෙන් අර්ථවත් වන්නේ අපිට ප්‍රේමය නැහැ, සහභාගීත්වය නැහැ කියලා නොවේ. අපිට ඒ සියලු දේ අවශ්‍යයි. The most important number one thing is the word of God in our lives. Hallelujah. නමුත් ප්‍රමුඛ ස්ථානය ගන්නේ අපගේ ජීවිතයේ ඇති දෙවියන් වහන්සේගේ වචනයයි. In Psalm 119 verse 130, Pastor Karen explained this word. ගීතාවලිය 119 130 වන පදය Pastor Karen අපට විග්‍රහ කරලා දුන්නා. The entrance of thy words giveth light. It giveth understanding unto the simple. දෙවියන් වහන්සේගේ වචනය ඇතුල් වීම තුලින් අපට ආලෝකය පැමිණෙන්නේය, තේරුම් ගැනීම පැමිණෙන්නේය යටහත් මිනිසයා උදෙසා. It says the entrance and the unfolding of your words it gives light. දෙවියන් වහන්සේගේ වචනය ඇතුල් වීම නැත්නම් එළිදරව් වීම කරන කොටගෙන ආලෝකය පැමිණෙනවා. It's not just the word of God. දෙවියන් වහන්සේගේ වචනය පමණක් නොවේ. But that word of God should enter your heart, into your spirit. ඒ දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ හදවතට නැත්නම් ඔබගේ ආත්මයට ඇතුල් විය යුතුයි. It's only when the word of God enters your heart that it gives light and understanding. ඇතුල් වුණ විට පමණයි ඔබගේ ජීවිතයට ආලෝකයක් තේරුම් ගැනීමක් පැමිණෙන්නේ. You know, that is why if you notice every time I pray before the preach, even Pastor Karen was praying, now God, our hearts and our minds are open to receive from you. ඒකයි අපි දේව වචනය බෙදා ගන්න ප්‍රථමයෙන් මමත් පාස්ටර් කාරණුත් ඒ දේ කළා. අපගේ හදවත මනස විවර කරන්න කියලා අපි යාඥා කරන්නේ ඒ නිසයි. To receive your word with meekness and with gladness of heart. ඔබගේ වචනය ඒ යටහත්කමින් මෘදුකමින් ප්‍රීතියෙන් ලබන පිණිස. See, it is our responsibility to receive that word as the word of God, as the word that will change our lives. Mage wagakima tamai e wachanaya mage jeevithaya wenas karanawa kiyala vishwasen adahillen laba ganima. So we have to open our heart, we have to open our mind to receive that word. Apage hadawata apage manasa api vivara karanna awashyai e wachanaya laba ganna pinisa. Because at the entrance of that word gives understanding, it gives light. මන්දේ වචනය ඇතුල් වන විට තමයි ඒ වචනය කරන කොටගෙන අපට තේරුම් ගැනීමත් ආලෝකයක් පැමිණෙන්නේ. It says understanding, discernment and comprehension. එතන ඒ ස්ථානයේ කියනවා තේරුම් ගැනීම, ඒ අර්ථකථනය සහ ඒ මුළුමනින්ම සම්පූර්ණත්වය අපට ලැබෙන්නේ මේ දේ කරන කොටගෙනයි. You are able to discern how to live this life that you're living. මේ ජීවිතයේ ජීවත් වෙන ජීවිතය කෙසේද ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න. You are able to see the steps that you have to take. You are able to see the decisions that you have to make in your life. ඔබ ජීවිතයේ ගත යුතු තීරණ, ඒ වගේම ඉදිරි පියවර කුමක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වචනය කරන කොට. The word of God gives light. වචනය අපට ආලෝකය දෙනවා. The word of God gives light. ආලෝකය දෙනවා වචනය කරන කොට. The next person, the word of God gives light to me. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ආලෝකය පැමිණෙනවා වචනය තුලින්. That I don't have to live in darkness anymore. අන්ධකාරයේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ මට තව දුරටත්. That I don't have to live in confusion anymore. වියවුල් භාවයෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ තව දුරටත්. Hallelujah. Hallelujah. That every time I make a decision, I get it right first time. මම තීරණයක් ගන්න හැම අවස්ථාවකදීම එය නිවැරදි තීරණයක් වෙනවා. You know, many people make mistakes and they learn from mistakes. බොහෝ මිනිස්සුන් ඔවුන් තීරණ ගන්නකොට නිරන්තරයෙන්ම වැරදි සිදුවෙනවා ඔවුන් අත්ගේ අතින් ඒ වැරදි තුලින් ඔවුන් නිවැරදි තීරණේ ගන්නවා. Some people keep on making mistakes and they never learn even from the mistake. සමහර අය දිගින් දිගටම වැරදි කරමින් කවදාක්වත් ඒ දෙයින් නිවැරදි දේ හොයාගන්න නැහැ තේරුම් ගන්නෙ නැහැ. But the Bible says as the entrance of your word gives light. So I can get it right every time the first time. නමුත් බයිබලයේ කියනවා දේව වචනය මා තුලට ඇතුල් වෙනකොට ආලෝකය පැමිණෙනවා. එම නිසා ඒ දේ කරන කොටගෙන මාගේ තීරණ නිවැරදි වෙනවා. Hallelujah. Hallelujah. You know the word of God is so important in our lives. බුදුන් දේවයන් වහන්සේගේ වචනය අපගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙනවා. Jesus said man shall not live by bread alone but by every word that comes from the word of God. යේසුස් වහන්සේ කිව්වා මනුෂ්‍යයා රොටියෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ නමුත් දෙවියන් වහන්සේගෙන් නික්මෙන හැම වචනයක්ම කර්ණ කොටගෙන ජීවත් වෙනවා කියලා. So that means it is more important than our physical needs, our physical food. The word of God is more important than all of these things. අපගේ ශාරීරික අවශ්‍යතා අපගේ ආහාර වලට වඩා වැදගත් ස්ථානයක් වෙන්නේ දේව වචනයටයි. But yet how many Christians give first priority to their food, their living, their money, all these things and they they give time to God only if there is any leftover times. නමුත් බොහෝ කිතුනුවන් අද කාලේ ඔවුන්ගේ ආහාර වලට අවශ්‍යතාවයන් වලට කාලය ශ්‍රමය මුදල් වැය කරනවා ඔවුන්ට කාලය ඉතුරු වුනොත් පමණයි දේව වචනය කෙරෙහි අවධානය යොමු කරන්නේ. You know, if you give leftover times to God. ඒ ඉතුරු වෙච්ච කාලය පමණක් දෙවියන් වහන්සේට ඔබ දෙනවා නම් you're not honoring God. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ කාලයත් එක්ක ගෞරව කිරීමක් වෙන්නේ නැහැ. You give leftovers to beggars. You know, you give leftover money to a beggar. අපි ඉතුරු සල්ලි නැත්තම් ඉතුරු වෙච්ච දේ දෙන්නේ හිඟන්නන්ට. But to God you must give your best. නමුත් දෙවියන් වහන්සේට අපි හොඳම දේ දිවිය යුතුයි. The first and your best because he is God. ප්‍රථම දේත් හොඳම දේත් උන්වහන්සේට දිය යුතුයි. Hallelujah. Hallelujah. So pay attention to God's word. එමනිසා දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අවධානය යොමු කරන්න. Every time you come to church, pay attention to the word of God. සභාවට පැමිණෙන හැම අවස්ථාවකම ඔබ වචනයට අවධානය යොමු කරන්න. Don't look around, don't see what the other person is doing. එහෙම හේ බල බල ඉන්න එපා, අන් අය කරන දේ බලාගෙන සිටින්න එපා. Come early and get the best chairs, best places. උදෑසනම පැමිණලා ඔබ හොඳම වාඩි වෙන්න තැන් ඔබ අල්ලගන්න. Bring your notebooks. Take notes. සටහන් පොත් අරගෙන එන්න ඔබ සටහන් ලියන්න. Hallelujah. Hallelujah. This is how you grow into be a successful man or woman. මේ ආකාරයෙන් තමයි සාර්ථක මිනිසෙක් කාන්තාවක් වෙන්න ඔබට අඩිතාලම ලැබෙන්නේ. In Job chapter 23 verse 17. යෝබ් පොතේ 23 වන පරිච්ඡේදයේ 23 12 I have esteemed the words of his mouth more than my necessary food. Unwahansege mukhen paminena e wachana walta mama wada wedagath sthanayak denawa mata awashya aahara walta wada. We know food, we need food for our physical body. Oba dannwada apata awashyai aahara apage sharirayata. But we need the word of God for our spirit man. Namuth apage aathmayata apata deviyan wahansege wachane awashyai. It is our spirit that gives life to us. අපගේ ආත්මය තමයි අපට ජීවනය දෙන්නේ. Hallelujah. Hallelujah. You can feed your body so much. ඔබගේ ශරීරයට ඔබට පෝෂණය දෙන්න පුළුවන්. But if you neglect your spirit. නමුත් ඔබගේ ආත්මය ඔබ අතපසු කරොත් you are a loser. ඔබ පරාජිතයෙක් වෙනවා. Because your real man is your spirit man. මොකද ඔබගේ සැබෑ ඔබ ඔබගේ ආත්මයයි. Man is a spirit. මනුෂ්‍ය ආත්මයක්. You are a spirit. ඔබ ආත්මයක්. You know how many times Pastor Karen asked how many times do you eat for a day? Pastor Karen කීප වටම ඇහුවා දවසකට කී පාරක් ඔබ ආහාර ගන්නවද? Some people say 4 times. සමහර අය කියනවා 4 වතාවක්. But yet how many times do we feed our spirit man with the word of God. නමුත් දවසකට කී පාරක් අපගේ ආත්මය අපි පෝෂණය කරනවද දෙවියන් වහන්සේගේ වචනයෙන්? You know that those 3 days as we were sitting there receiving the word of God, you know our lives were so strengthened. We were polished by the word of God, strengthened by the word of God. ඒ දවස් තුන තුල අපි දෙවියන් වහන්සේගේ වචනය අත්මින් උන්වහන්සේගේ පාද පාමුල සිටපු ඒ දවස් තුන කරන කොටගෙන අපි සියලු දෙනා ශක්තිමත් වුණා, අපිව උපදැමුණා. One pastor told me I cannot explain how happy and joyful I was after the 3 days. ඒ දවස් වලින් පස්සේ එක සභාපාලකවරයෙක් මට කිව්වා මට විග්‍රහ කරන්න බෑ. I can't explain it. මගේ මට විග්‍රහ කරන්න බෑ මගේ හදවතේ ඇති ප්‍රීතිය කියලා. He said I wish I would be there all the time. නිරන්තරයෙන්ම හැමදාම මට ඒ ස්ථානයේ ඉන්න පුළුවන් නම් කියලා ඔහු කිව්වා. But it is a choice that we make. මේ අපි ගන්න තෝරා ගැනීමක්. Hallelujah. Hallelujah. You know what you eat to your physical body is a choice that you make. ඔබ ඔබගේ ශරීරයට ගන්න ආහාර පාන ඔබගේ තෝරා ගැනීම අනුවයි. And how much you feed your spirit is also your choice. ඔබගේ ආත්මයට ඔබ කොපමණ පෝෂණය ගෙන දෙනවද එයත් ඔබගේ තෝරා ගැනීමයි. Hallelujah. Hallelujah. So in our church we want to give you the best nourishment for your spirit. අපගේ සභාවේ අපි කැමති ඔබට හොඳම යහපත්ම පෝෂණය ඔබගේ ආත්මයට දීම. You know you cannot come to this church and remain the same. ඔබ මේ සභාවට එනවනම් ඔබ කවදාක්වත් ඒ ආකාරයෙන්ම සිටින්න යන්නේ නැහැ. Every time you come you are receiving something to your spirit that will take you higher, that will promote you and give you increase. ඔබ මේ සභාවට එන හැම අවස්ථාවකදීම ඔබට වැඩිවීම, වර්ධනය, උසස්කම ලැබෙනවා. In the ministry of Jesus there was a time many people left Jesus. Yesus wahansege sewaya thula kaalayak thibba boho dena unwahanseva athaherala giya. You know, people had a wrong understanding about Jesus. Waradi therum ganimak thibuna Yesus wahanse gena. And Bible says many people left him. Bible ekena boho dena ohuwa unwahanseva athaherala giya kiyala. And Jesus was not upset about it. He didn't panic. Yesus wahanse kanassala wela kalabala unneha. He was very calm. Unwahanse sangsunwa hitiya. And he asked his disciples. Unwahansege goleyangen asuwa. Who did not leave? The people who did not leave. Ekiya punathi ayagen ahuwa. He said, "Do you want to leave also?" Obatat yanna onada kiyala ahuwa. He did say, "Why are these people leaving after you know committing myself so much?" Mama echchara unta kapa vela me aya magen giye ai kiyala unwahanse kiyuwe neha. He asked this, "Do you also want to leave?" ඔබලටත් යන්න ඕනද කියලා ඉන්න අයගෙන් ඇහුවා. And Peter answered in John 6:68. යොහන් 6:68 පේතෘස් මෙසේ පිළිතුරු දුන්නා. He said, "Lord, to whom shall we go?" ස්වාමීනි අපි කා වෙතට යන්නද? You have the word of eternal life. සදාකාල ජීවනයේ වචනේ ඔබ තුල ඇත්තේය කියලා කිව්වා. There was a message that Jesus gave. යේසුස් වහන්සේ තුල යම් පණිවිඩයක් තිබුණා. There was a message of life. පණිවිඩයක් තිබුණා ජීවිනය පිළිබඳව. This was a different kind of message. මේක වෙනස් වූ පණිවිඩයක්. You know, they had heard this message that they had heard different preachers and teachers. දේශකයන් ඒ උගන්වපු අය විවිධ අය ඔවුන්ට ඔවුන් ඇහුම්කම් දීලා තිබුණා. In their synagogues there were many people preaching. ඒ සිනගෝගේ බොහෝ දෙනා දේශනා කරා කියා දුන්න වචනේ. But the words that Jesus brought was different. නමුත් දෙවියන් වහන්සේ දෙවි යේසුස් වහන්සේ ගෙනපු වචනේ වෙනස් වුණා. Hallelujah. Hallelujah. They said, "You have the life message. You have the life message." ඒ ගෝලයන් යේසුස් වහන්සේට කිව්වා ඔබට ඇති වචනේ තුල ජීවනය ඇත්තේය. This message is not ordinary. මේ සාමාන්‍ය වචනයක් නෙවෙයි. This is a God kind of life message. මේ දෙවියන් වහන්සේගේ ගණේ වචනයක්. Where can we go to? අපි කොහේ යන්නද මේ අතහැරලා? We want this message more and more. අපිට වැඩි වැඩියෙන් මේ පණිවිඩය අවශ්‍යයි කියලා. Hallelujah. Hallelujah. I believe this is your testimony too. මම විශ්වාස කරනවා මේක තමයි ඔබේ සාක්ෂියත්. Hallelujah. Hallelujah. The message that Jesus is giving you. යේසුස් වහන්සේ ඔබට දෙන්නා වූ පණිවිඩය. The power of the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. Hallelujah. Hallelujah. And you are having this word. ඔබට මේ වචනේ තිබෙනවා. This morning it's coming to you. මේ උදෑසනේ වචනේ ඔබ වෙතට පැමිණෙනවා. And you'll never be the same. ඔබේ ආකාරයෙන්ම සිටින්නේ නැහැ. Hallelujah. Hallelujah. You are promoted. ඔබ උසස් වෙනවා. You are lifted up. ඔබ ඉහළට එසවෙනවා. You are changed. ඔබ වෙනස් වෙනවා. Hallelujah. You are made prosperous. ඔබ සඵලත්වය ලබනවා. You are enjoying the God life. දෙවියන් වහන්සේගේ ගණේ ජීවිතය ඔබ භුක්ති විඳිනවා. Hallelujah. Hallelujah. Say, "I have the life of God in me." ඔබ කියන්නේ දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. I have the life of God in me. දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. I have the life of God in me. දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. I refuse to be a failure. මම අසමත්කම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be poor. ඒ දුගීකම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be sick in my body. මාගේ ශරීරයේ රෝගය ප්‍රතික්ෂේප කරනවා මම. Hallelujah. Hallelujah. I'm healthy and strong. මම නිරෝගී මම ශක්තිමත්. Hallelujah. Hallelujah. I'm a success. මම සාර්ථකයි. I'm a success. මම සාර්ථකයි. I'm a success. මම සාර්ථකයි. Hallelujah. Hallelujah. I'm moving forward and upwards. මම ඉදිරියටත් ඉහළටත් යනවා. I'm moving forward and upwards. මම ඉදිරියටත් ඉහළටත් යනවා. From glory to glory. මහිමෙන් මහිමයට. From glory to glory. මහිමෙන් මහිමයට. From glory to glory. මහිමෙන් මහිමයට. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Now you must say those words. ඔබේ වචන කියන්න අවශ්‍යයි. Because they are words of life. ඒ ජීවනයේ වචන. They are words that God speaks over you. දෙවියන් වහන්සේ ඔබ මත කතා කරන වචන. This is how God sees you. දෙවියන් වහන්සේ ඔබ දකින්නේ මේ ආකාරයටයි. It doesn't matter how you see yourself. ඔබ ඔබව කෙසේ දැක්කත්. It doesn't matter what others see you. අන් අය ඔබ ගැන කොසේ ඔබව දැක්කත් this is what God sees about you. දෙවියන් වහන්සේ ඔබව දකින්නේ මේ ආකාරයටයි. And this is what God says about you. දෙවියන් වහන්සේ ඔබ ගැන කියන්නේත් මේ දෙමයි. And only when you agree with God. ඔබ දෙවියන් වහන්සේ එක්ක එකඟ වුණහම පමණයි. And confidently say. නිසකව මේ දේ කිව්වහම the words that God says. දෙවියන් වහන්සේ කියන වචන you be catapulted evita oba ihalata esawenawa it you be catapulted oba ihalata esawenawa evita into the very words that God says about you devian wahanse oba gana kiya athi ema wachana walta anukoolawa you know, Pastor Karen said something powerful which I put in my Facebook as well balawad deyak Pastor Karen kiya sitiya mama mage Facebook ekete de dæma he said don't speak what you see ඔබ දකින දේ කතා කරන්න එපා don't speak what you feel ඔබට හැඟෙන දේ කතා කරන්න එපා But speak what God says about you. දෙවියන් වහන්සේ ඔබ ගැන කියන දේ පමණක් ඔබ කතා කරන්න. Speak what God says in your in the word about you. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ ගැන උන් වහන්සේ කියන දේ පමණක් කතා කරන්න. Hallelujah. Hallelujah. You know the word of God is God. දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේයි. The word of God is God. දෙවියන් වහන්සේගේ වචනය. You cannot separate the word of God from God. දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ වචනයත් අපට වෙන් කළ හඳුනා ගන්න බෑ. Hallelujah. Hallelujah. And the, when the word of God is sent to you. දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත එන විට. And as you receive it. ඒ වචනය ඔබ ආත්මයට ලබන විට. You receive the power in that word. ඒ වචනේ ඇති බලය ඔබ ලබනවා. Psalm 107 verse 20. ඒ ගීතාවලිය 107 20 වන පදේ කියනවා. Psalm 107 verse 20. ගීතාවලිය 107 වෙනි පදයේ He sends forth his word. උන්වහන්සේගේ වචනය එවා and heals them. ඔවුන්ව සුව කළා and rescues them from the pit and destruction. ඔවුන්ව විනාශයෙන් ඒ ගැඹුරු වලෙන් මුදවා ගත්තේය. It is the word of God that heals you and gives you miracles. ඒ දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙනයි ඔබට සුවය ලැබලා හාස්කම් ලබන්න පුළුවන්. Some people go from place to place looking for miracles. සමහර අය තැනින් තැනට යනවා ඒ හාස්කම් ලබන්නට. They go to that place, that this place. ඒ ස්ථානෙට යනවා මේ ස්ථානෙට යනවා. But they are after some time they are in the same place. නමුත් කාලයකට පස්සේ ඔවුන් ඒ එකම තැනයි ඉන්නේ. But the miracles that God does. නමුත් දෙවියන් වහන්සේ කරන හාස්කම්. The real miracles. ඒ සැබෑ වූ හාස්කම්. Is released through the word of God. ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙනයි. When you receive a miracle from the word of God. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබ හාස්කමක් ලැබුවහම. That miracle will stay. ඒ හාස්කම රැඳෙන්න යනවා. Hallelujah. Hallelujah. That miracle will take your life from glory to glory. ඒ හාස්කම කරන කොටගෙන ඔබගේ ජීවිතය මහිමෙන් මහිමයට යනවා. Look at that, he says he sends forth the word. එතන ඒ ස්ථානයේ කියන උන්වහන්සේගේ වචනය ඔබ වෙතට එවනවා කියලා. And heals and rescues. සුව කරනවා මුදවා ගන්නවා from the pit of destruction ඒ විනාශයේ ගැඹුරු ගැඹුරු වලින් when you receive the word of God by faith ඔබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේගේ වචනය ලබා ගත්තාම miracles will happen in your life හාස්කම් සිදු වෙනවා ඔබගේ ජීවිතේ miracles will happen in your life හාස්කම් සිදු වෙනවා ඔබගේ ජීවිතේ you don't have to run around asking different pastors to pray for me pray for me විවිධ සභා පාලකවරුන්ගේ ඉල්ල ඉල්ල ඔබ හැමතැනම දුවන්න අවශ්‍ය නැහැ අනේ මට යාඥා කරන්න කියලා hallelujah hallelujah you can receive the word into your life ඔබගේ ජීවිතයට ඔබට පුළුවන් දේව වචනය ලබන්න. As I receive a miracle. Hallelujah. ඔබ කියන්න මම ඒ හාස්කම ලබනවා. I'm healed in the name of Jesus. මම සුවයි යේසුස් වහන්සේගේ නාමයෙන්. Let's say you wake up in the morning and your knees are hurting. ඔබ උදෑසන නැගිටින කොට හිතන්න ඔබගේ දන හිස වේදනාව. Don't cry oh I don't know what is happening. අනේ මොනවා වෙනවද කියලා ඔබ අඬන්න එපා ඒක දිහා බලන්න. I don't know whether Atharaya has come to me. Atharaya මගේ ළඟට ඇවිල්ලාද කියලා ඔබ අඬන්න එපා. You put your hand there. ඔබගේ අතේ ස්ථානේ තබන්න. And say, I'm healed in the name of Jesus. සුවය වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. In Jesus name I'm healed. යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුවයි. That is how you receive your healing. ඒ ආකාරයෙන් තමයි ඔබ ඔබගේ සුවය ලබන්නේ. The word of God. වචනය. It is able to do what it says. ඒ වචනේ කියා ඇති දේ කරන්නට හැකියාව තිබෙනවා. But you have to put it to work by faith. නමුත් ඔබ ඇදහිල්ලෙන් ඒ ක්‍රියාවට දැමිය යුතුමයි. It is your faith that works for that miracle. ඒ හාස්කම උදෙසා කටයුතු කරන්නේ ඔබගේ ඇදහිල්ලයි. Hallelujah. Hallelujah. You know Jesus asked many people, where is your faith? යේසුස් වහන්සේ බොහෝ දෙනාගෙන් ඇහුවා කොහෙද ඔබගේ ඇදහිල්ල? He said, where is your faith? කොහෙද ඇදහිල්ල ඔබගේ? But to those who received healing, ඒසුවේ ලැබුණාට He said your faith has healed you. මහන්සේ කිව්ව ඔබගේ ඇදහිල්ල ඔබට සුවය දුන්නා කියලා. Jesus didn't say I have healed you. යේසුස් වහන්සේ කිව්වේ නෑ මම ඔබව සුව කරා. I have done a miracle he didn't say that. ඔබ තුල හාස්කමක් කරා කියලා කිව්වේ නෑ. Study the word every time he said daughter your faith has healed you. ඔබ වචනේ අධ්‍යයනය කරලා බලන්න බයිබලයේ තිබෙනවා උන්වහන්සේ කිව්වා දියණිය ඔබගේ ඇදහිල්ල ඔබව සුව කළා කියලා. And Pastor Karen said faith is a response of your human spirit to the word of God. Pastor Karen අපට කියලා දුන්න ඇදහිල්ල යනු ඔබගේ මනුෂ්‍ය ආත්මය දේව වචනයට ඇති ප්‍රතිචාරයයි කියලා. You receive the word. ඔබ වචනය ලබන ආත්මය. And you respond to the word. ඒ වචනයට ඔබ ප්‍රතිචාර දක්වනවා. You don't worry about what is happening in your life. ඔබ කනස්සල වෙන්න අවශ්‍ය නැහැ ඔබගේ ජීවිතයේ සිදුවන දේ ගැන. It doesn't matter what is happening around you. කොමක් ඔබ අවට සිදු වුණත් The word of God is bigger than your problem. දෙවියන් වහන්සේගේ වචනය විශාලයි ඔබගේ ප්‍රශ්න වලට වඩා. It's bigger than your challenge. ඔබගේ අභියෝගයට වඩා වචනය විශාලයි. Because the word of God is God. මන්ද දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ නිසා. Word of God is God. දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ. Believe the word and speak the word. ඔබ වචනය අදහන්න වචනය කතා කරන්න. Put the word into work. වචනය ක්‍රියාවට දමන්න. Put the word to work in your life. වචනය ඔබගේ ජීවිතයේ ක්‍රියාවට දමන්න. And every day you can have a miracle. එවිට දිනපතාම ඔබට හාස්කමක් භුක්ති විඳින්න පුළුවන්. Hallelujah. Hallelujah. Hallelujah. You know, Christianity is not a religion. කිතුනු කම කියන්නේ ආගමක් නෙවෙයි. It is the God life in a human being. දෙවියන් වහන්සේගේ ඝනේ ජීවිතේ මිනිසෙක් තුල ක්‍රියා කිරීමයි. It is divinity at work in a human being. දේවත්වය මිනිසෙක් තුල ක්‍රියා කිරීමයි. Hallelujah. Hallelujah. The day you became born again. ඔබ නැවත උත්පාදනය වුණේ දවසේ. You ceased to become an ordinary human being. ඔබ සාමාන්‍ය මිනිසෙක් හැටියට ක්‍රියා කිරීම නැවතුණා. Don't speak like the normal human being. සාමාන්‍ය මිනිසයන් වතේ වගේ කතා කිරීම මේ ඔබ වලකින්න. Don't know, I don't know what is happening. අනේ මම මොනවා වෙනවද දන්නේ නැහැ. අයියෝ. එහෙම කියන්න එපා. Say I'm healed, I'm a child of God. ඔබ කියන්නේ යුතු දේ තමයි මම සුවයි මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. My body is a temple of the Holy Ghost. මගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. You know how powerful that is? ඔබ දන්නවද කොතරම් බලවත්ද කියලා? That is the Holy Spirit. The one that raised Jesus from the dead. Is working in your body. ekiyanne shudathmayanan wahanse yesus wahanse mala unge negittwa o emam aathmema obage sharireya thula kriya karanawa. He's bigger than any doctor, any surgeon. kisima dostare varoyekuta naththam visheshajna varoyekuta wada vishalai. He's living inside of you. un wahanse oba thula jeevath wenawa. hallelujah. hallelujah. but he works by faith. නමුත් උන්වහන්සේ ක්‍රියා කරන්නේ ඇදහිල්ලෙනුයි. By your faith. ඔබගේ ඇදහිල්ලෙනුයි. By your faith. ඔබගේ ඇදහිල්ලෙනුයි. That comes from the word of God. වචනය කරණ කොටගෙන ඒ පැමිණෙන්නේ. Magnify the word of God in your life. දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතය තුළ උසස් කරන්න. Wake up in the morning speaking the word. උදැසන ඔබ අවදි වෙන්න වචනය ප්‍රකාශ කරමින්. Say this is the day that the Lord has given me. ඔබ කියන්න මේ තමයි දවස දෙවියන් වහන්සේ මට දුන්නා. This is a happy day for me. Hallelujah. අද සතුටු දවසක්. Oh it's I'm blessed today. Hallelujah. ඔබ කියන මම ආශිර්වාද ලබනවා අද දවසේ. Train yourself to speak words of God. ඔබ දෙවියන් වහන්සේගේ වචන කතා කරන්න පුහුණුව ලබන්න. Hallelujah. Hallelujah. Don't let the devil have any chance in your body life. යක්ෂයාට ඉඩ දෙන්න එපා පොඩ්ඩක්වත් ඔබගේ ජීවිතයට කරදර. Hallelujah. Just lift up your hands to heaven. ඔබගේ දෑත් ස්වර්ගයේ වෙතට ඔසවන්න. Praise the Lord. I can go on and on but my time is over. මගේ කාලය අවසానයි. Hallelujah. Hallelujah. I just want to say quickly some things. යම් කාරණා කිහිපයක්. Spiritual attacks. ඉතයි ආත්මික. You know, I asked Pastor Karen about these spiritual attacks. මේ ආත්මික බාධා ගැන මම අහුවා පාස කරන්නේ ප්‍රහාර ප්‍රහාර you know, some people go through sometimes spiritual attack in their life yeah suddenly they are fearful ඔවුන්ගේ ජීවිතයේ මේ ආත්මික ප්‍රහාර තිබෙනවා ඔවුන් එකපාර්තම බිය වෙනවා or they feel they want to give up in life ඔවුන්ගේ ජීවිතය අවසන් කරන්නත් ඔවුන්ට හැඟෙනවා and sometimes physical as well the devil seems to be doing something සමහර වෙලාවට එය ශාරීරිකයි යක්ෂයා ඔවුන්ගේ ශරීරයේ යම් දෙයක් කරනවා. Sometimes you wake up in the night and you feel somebody squeezing your neck. සමහර වෙලාවට රාත්‍රියේ අවදි වෙලා දැනෙන්න පුළුවන් සමහරෙක් බෙල්ල තද කරනවා කියලා. Or somebody is pressing on your stomach. නැත්නම් ඒ බඩ තද කරනවා වගේ. Has anybody gone through that kind of experience? ඒ වගේ අත්දැකීමක් ඔබට තිබිලා තිබෙනවද? And I was asking Pastor Chris, you know, tell me how to minister to this kind of people. Pastor Karan gen mama ehuwa keseda me wage ayata mama seve kala yutte. First of all, she said that kind of things happen to people when they have entertained thoughts that are not of the word of God. The Pastor Karan kiwa eveni deyak e manushyata siddha vela tibenne veradi situvili walta own ida deela athi nisa the devil gives thoughts like bait ama you know yaksha, the devil will sometimes give you thoughts that are like bait yaksha ama wage situvili obage manaseta damanawa thought like for instance nobody loves me kauruwat mata aadare naha wage situvili my future is hopeless mage anagathaye kisima balaporottuwak naha if you take that bait ගිල්ලොත් මේ ඇමේ ගිල්ලොත් ඔබ ඇමට අහු වුණොත් then the enemy is able to attack your life. ඒ නපුරට එවිට පුළුවන් ඔබගේ ජීවිතයට පහර දෙන්නට. So it's so important for us to identify different kinds of thoughts. ඉතා වැදගත් අපි තෝරා බේරා ගැනීම ඒ විවිධාකාර සිතුවිලි. Negative thoughts. ඍණවාදී සිතුවිලි. We must also keep away from people who bring new negative thoughts. ඒ වගේම ඍණවාදී සිතුවිලි ගෙනෙන මනුෂ්‍යයන්ගෙන් අපි ප්‍රවේසම් විය යුතුයි ඔවුන්ගෙන් වෙන් වෙන්න අවශ්‍යයි. You know there are some people who get close to you not to encourage you but to confuse you. සමහර මනුෂ්‍යය ඔබට ලං වේවි කිට්ටු වේවි ඔබව වියවුල් කරන පිණිස ඔබව ධෛර්යමත් කරන්න නෙවෙයි. Be careful of such people. ඒ වගේ අයගෙන් ප්‍රවේසම් වන්න. Be close to people who encourage you with the word of God and rubs the anointing of God in your life. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබව ධෛර්යමත් කරමින් ඒ දෙවියන් වහන්සේගේ ආලේපයෙන් ඔබවට ස්පර්ශ ගෙනන්නා වූ අයත් එක්ක ඔබ කිට්ටු වෙන්න. And if you are going through this kind of confusion, මේ වගේ you know, depression things like that, භාවයකින් නැත්තම් ධම්නසකින් ඔබ යනවනම් it's so important that you continue to listen to the word of God continually every day. ඔබ දිගින් දිගටම දිනපතාම දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම්කම් දිය යුතුයි. Every day you must listen to tapes. හැමදාම ඒ පටිගත කිරීම දෙවියන් වහන්සේගේ වචනයට අහුම්කම් දිය යුතුයි. Go to the bookshop and get tapes and every day listen to tapes. මාධ්‍යහනට ගිහිල්ලා ඒ දේව වචනේ පටි ඔබ ලබාගෙන නිරන්තරයෙන් මේ අසන්න. As you continue to hear the word of God and meditate the word of God. දෙවියන් වහන්සේගේ වචනය නිරන්තරයෙන් අසමින් ඔබ මෙනෙහි කරන විට you find faith will rise up. ඇද හිල්ල ඔබ තුල ගොඩනැගෙනවා. And the devil had to run away. යක්ෂයා එවිට පහවෙයි ඔබගේ ජීවිතේ. Hallelujah. Hallelujah. This is how you win. මේ ආකාරයෙන් තමයි ඔබ දිනන්නේ. Because God has already given you victory. මන්ද දෙවියන් වහන්සේ ඔබට දැනටම ජයග්‍රහණය දීලා ඉවර නිසා. Don't wait for God to do something in your life. ඔබ ඉන්න එපා දෙවියන් වහන්සේ යම් දෙයක් ඔබගේ ජීවිතේ කරන්න. The other day somebody said I'm waiting for God to set me free. යම් කෙනෙක් මට කිව්වා එදා මම බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ මාව නිදහස් කරන කම. My job I have no freedom in my job. මගේ රැකියා ස්ථානයේ මට කිසිම නිදහස්කමක් නැහැ කියලා කිව්වා. One day God will set me free from this job. දෙවියන් වහන්සේ එක දවසක මාව එක්තරා දවසක හරි මාව නිදහස් කරයි කියලා කිව්වා. I said I have news for you. මම කිව්වා මට ප්‍රවෘත්තියක් තිබෙනවා ඔබට කියන්න. God has already set you free. දෙවියන් වහන්සේ ඔබව දැනටමත් නිදහස් කරලා ඉවරයි. Now it's up to you. දැන් ඔබගේ අතේ තිබෙන්නේ whether to use that freedom or to stay in bondage. ඒ නිදහස්කම ඔබ පාවිච්චි කරනවද නැත්නම් බන්ධනෙන් ඉන්නවද කියලා බලන්න. Hallelujah. Hallelujah. In one pastor met me in the toilet. වැසිකිළියේදී එක පාස්ටර් කෙනෙක් මට කතා කළා. I said pastor what did you learn? පාස්ටර් ඔබ මොකක්ද ඉගෙන ගත්තේ කියලා මම ඇහුවා. He said pastor do you know what we have been praying too long. පාස්ටර් ඔබ දන්නවද අපි ගොඩක් යාඥා කළා කාලය වැඩි කියලා මට කිව්වා. We have been praying but God says now is time to do it. අපි යාඥා කරමින් සිටලා තිබෙනවා මෙතෙක් කල දෙවියන් වහන්සේ මට කිව්වා දැන් ක්‍රියාව කරන්න කාලය ඇවිල්ලා කියලා. We have been praying and asking God to give us this and that. අපි Pastor Karan is teaching us God has already given to us. Enjoy it. අපි යාඥා කර කර දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා තිබෙනවා Pastor Karan කිව්වා දෙවියන් වහන්සේ දැනටමත් ඒ දේ දීලා ඉවරයි දැන් අපිට භුක්ති විඳින්න කාලය පැමිණලා ඇත කියලා. He has such a big smile on his face. මූණේ ලොකු සිරියාවක් තිබුණා හිනාවක්. He said I'm going to enjoy from now what God has already given to us. දෙවියන් වහන්සේ දැන්ටමත් මට දී ඇති දේ මම දැන් භුක්ති විඳින්න යනවා කියලා ඔහු කිව්වා. Hallelujah. Hallelujah. Hallelujah. God is not going to give anymore he has given already. දෙවියන් වහන්සේ තවදුරටත් දේවල් දෙන්න යන්නේ නැහැ උන්වහන්සේ දීලා ඉවරයි. Jesus said I have come to give life. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කිව්වා මම පැමිණියේ ජීවනයේ දෙන්නයි. To have it and to enjoy it. ඔබට ඒ දේ ලැබෙන පිණිසත් ඒ දේ භුක්ති විඳින පිණිසත්. Shall we stand to our feet? අපි නැගිටි සිටිමු. Today is the second day of the 7 days of miracles. ඒ අද දෙවනි දවසයි ඒ හාස්කම් දවස් 7. What are you doing about it? ඒ ගැන ඔබ කුමක්ද කරන්නේ? Hal what is the miracle that you want? ඔබට අවශ්‍ය ඒ හාස්කම් මොකක්ද? Just take hold of it. ඒ දේ ඔබ අත්පත් කරගන්න. Say that miracle is mine. ඒ හාස්කම් මගේ කියලා ඔබ කියන්න. Hallelujah. Hallelujah. Hallelujah. No miracle is too big for God. කිසිම හාස්කමක් විශාල වැඩි නැහැ දෙවියන් වහන්සේට. Just lift up your hands to heaven. ඔබගේ දෑත් ස්වර්ගය වෙතට ඔසවන්න. You know, I want you to magnify the word of God in your life. දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතයේ ඔබ ඉහළට ඔසවන්න. Some of you need to take some steps about it. ඔයි සමහර අය යම් පියවර කිහිපයක් ගන්න අවශ්‍යයි ගැන. And to make it quickly. ඉතයික්මනින් මේ පියවර ගත යුතුයි. You know, three things that you are going to do because of this conference. මේ සම්මන්ත්‍රණය කරන කොටගෙන ඔබ කරන කාරණා තුන. You write down. ඔබ ලියන්න. You know what you are going to do about it and pray about it. ඔබ කුමක්ද කරන්නේ? ඒ ගැන යාඥා කරන්න. Share with your leader. ඔබගේ නායකයාත් එක්ක ඒ දේ බෙදා ගන්න. You know, some of you need to be constant in your word life. ඔබ සමහරෙක් ඔබගේ වචනය දේව වචනයත් එක්ක ඔබගේ ජීවිතේ දිගින් දිගටම පැවතිය යුතුයි. Yesterday we were talking to brother Tim. He said receiving the word of God in one service is not enough. Brother Tim අපට කිව්වා ඊයේ දවසේ එක දේව මෙහෙයක දේව වචනය ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ. You know, many of you come only on Sunday to church. මේ බොහෝ අය ඉරිදා දවසේ විතරයි සභාවට පැමිණෙන්නේ. Some of you even you don't come every Sunday. සමහර අය හැම ඉරිදාවකවත් පැමිණෙන්නේ නැහැ. What I encourage you. මම ඔබට ධෛර්යමත් කරනවා. To hear the word of God more. ඔබ දේව වචනයට වඩා ඇහුම්කම් දෙන්න සවන් දෙන්න. Attend a prayer meeting. ඔබ යාඥාවට සහභාගී වෙන්න. Attend a cell group. සෛල රැස්වීමකට සහභාගී වෙන්න. Because there are 7 days of the week. මන්ද සතියේ දවස් 7ක් තිබෙනවා. So if you attend just one day a week, 6 days where are you? ඒ සතියට එක දවසක් විතරක් වචනය ඔබ ඇහුවොත් ඊළඟ දවස් 6 කුමක්ද වෙන්නේ ඔබ කොහෙද ඉන්නේ? You know, what are you exposed to in 6 days of your life? ඒ දවස් ඉතුරු දවස් 6 තුල ඔබට ලැබෙන්නේ කුමක්ද? What are you watching? What are you hearing? ඔබ විවෘතවන්නේ කුමකටද? ඔබට ඇසෙන්නේ මොකක්ද? ඔබ නරඹන්නේ කුමක්ද? You know, out there in the world, what you're hearing is always about all the nasty things, fearful things. ඒ ලෝකේ ඔබ සිටින විට ඔබට කනට ඇහෙන්නේ නපුරු බියගෙන දෙන දේවල්. Oh, everything about we don't know what is going to happen. What is going to happen? මොනවෙන්නේ යනවද දන්නේ නැහැ කියලා. About sickness, about disease, about war, about bombs. රෝගය ගැන, සටන් ගැන, ඒ බෝම්බ ගැන. About criticizing people. විවේචනය කිරීම මිනිස්සුව. And you need to wash yourself with the word. ඔබ වචනෙන් ඔබවම පවිත්‍ර කරගත යුතුයි. You have to wash yourself with the word. ඔබ පවිත්‍ර කරගත යුතුයි. You know, the other day Pastor Chris was saying whenever he watches news sometimes. Pastor Chris කිව්වා වචනය ඔවුන් ප්‍රවෘත්ති බලන හැම අවස්ථාවකදීම. He watches sometimes he says. සමහර වෙලාවට ප්‍රවෘත්ති බලනවා කියලා කිව්වා. He says after that he said, "Oh God, I need to wash myself now." ඒ ප්‍රවෘත්ති බලුවට පස්සේ ඔහු දෙවියන් වහන්සේට කියනවලු අනේ ස්වාමිනී මම දැන් පවිත්‍ර විය යුතුයි කියලා. Because there's so much of the world, you know, trying to get into our lives, trying to pollute our lives. එතරම් ඒ ලෞකික දේවල් අපගේ ජීවිතයට ඇතුල් වෙලා දූෂණය ගෙන එන්න බලනවා. Hallelujah. Magnify the word of God in your life. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනය ඔසවන්න. Just lift up your hands today. ඔසවන්න ඔබගේ දෑත් ස්වර්ගයට. Hallelujah. Hallelujah. Be a word follower. ඔබ වචනය අනුගමනය කරන්නෙක් වෙන්න. Be a word doer. වචනය ක්‍රියා කරන්නෙක් වෙන්න. Be hungry for the word of God. ඔබ දේ වචනයට කුසගින්නෙන් සිටින්න. And your life will be always progressing. ඔබගේ ජීවිතය දිගින් දිගටම ඉදිරියට යාවි. You will have testimonies every day. හැමදාම සාක්ෂියක් තිබේවි ඔබට. You will be a wonder to the world. ලෝකයට ඔබ පුදුමයක් වේවි. Say I'm a wonder to the world. ඔබ කියන්න මම පුදුමයක් ලෝකයට. Because the word of God works in me. වචනේ මා තුල ක්‍රියා කරන නිසා. Hallelujah. Rebo bo shanta lespritita.